ජනාධිපතිවරයා ඉතිපි ආණ්ඩුව පැත්තට දැම්මා ගණන් ගත්තේ නැහැ. එතරම් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ඒකාබද්ධ ප්‍රකාශනයක් කරා. ඒ ප්‍රකාශය සදන් වෙලා තියෙනවා අර යෝජනාවල. ඒක පළවෙනි යෝජනාව. කවුරු හිතනවා නම් මේ පළවෙනි යෝජනාව ලංකාවට විරුද්ධව නෑ. විරුද්ධ වෙලා නෑ. ලංකාව වෙන වෙන ආවේ. ලංකාව ප්‍රශංසා කරා. යුද්ධයක් අවසන් කරපු නිසා. නමුත් ඉතුරු වැඩ ටික මතක් කරා. ඒ මතක් කිරීමේ කැලල ඊට පස්ස